දිනපතා සිංහල පුවත්පතක මුල් පිටුවේ පළවී තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 18 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන රැලියට නොයන බවටත් අගමැති අපේක්ෂකත්වයට නොයන බවටත් තමාගේ හිතවතකු සමග පැවසූ බව එසේම ඒ පුවතේ තවදුරටත් සඳහන් වෙනවා නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට හිටපු ජනාධිපතිතුමාට අදහසක් නැති බවටත් තමාගේ හිතවතා සමග කියූ බවට මේ කරුණු සියල්ලම වැරදි. හිටපු ජනාධිපතිතුමා කවර අවස්ථාවකවත් කිසිවකු සමගවත් එවැනි ප්‍රකාශයක් කර නැහැ.